තමන්ගේ රට වැදගත්ය තමන්ගේ ජනතාවත් එක්ක ඉන්න එක වැදගත්ති කියලා හිතපු මේ විරෝධාර මන්ත්‍රීවරුන් මන්ත්‍රීවරියන් තනතුර අලුවමලු කෙළපිඩක් වගේ පැත්තකට දාලා මහනුවරට ආවා. මේක දැකලා ඇඟ වෙව්ලලා රාජිත සේනාරත්න ඇමතිතුමා දැන් කියනවා මේ අයට විනය ක්‍රියාමාර්ග අරන් දඬුවම් කරනවා කියලා. පැරදුණු පක්ෂේ දිනවන හැටි හොයන එකත් දඬුවම් ලැබිය හැකි වරදක් නම් පක්ෂය පරාජයට පත් කරපු අයට ඊට කලින් දඬුවම් ලබා දිය යුතුයි. රැස්වීමට නාපු අයට ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී දඬුවම් කරන්න මේ ජනතාව බලාගෙන ඉන්නවා කියන එක අපි කියන්නේ.